සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ තපෙත්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි සංවැලි මෛත්‍රී බෞද්ධ භාවනා මධ්‍යස්ථානයේහි මාසිකව සිදු කෙරෙන සීල සමාදාන වැඩසටහන අද මේ 2024 වර්ෂයේහි වෙසක් පුන් පොහොය දින නිමිති කරගෙනයි මේ සිදු කරන්නේ. ඉතින් වෙසක් පොහොය කියනකොටම අපේ හිතට ලොකු සතුටක් නිරසුරුවම එනවා. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, පරිනිර්වාණය සහ සම්බුද්ධත්වය මේ ප්‍රධාන කාරණා තුන අපි සමරන අවස්ථාව. එතකොට අන්නේ වෙසක් දවස අපි හරි සතුටෙන් ගත කරන දවසක් නේද? වෙසක් කියන වචනේ ඇහෙනකොටම දැන් නම් කොහොමද දන්නේ? පොඩි කාලේ නම් හරි ආසයිනේ. දැන් ඇතැම් විට හුඟා දුර ගමනක් ගිහිලා ලෝකේ බොහෝ දුර ගමනක් ඇවිල්ලා සතුට අඩු වෙලාද වැඩි වෙලාද දන්නේ නැහැ බෑ. පොඩි කාලේ වෙසක් දවස් එනකොට අපි බඩවලු ටිකක් අරගෙන වෙසක් කෝඩුවක් හදනකොට පහන් ටිකක් පත්තු කරනකොට අර සිදුහත් කුමාරයේ නෙළුම් පිට යන පින්තූර දකිනකොට අපේ හිතට ලොකු සතුටක් එනවා නිරායාසයෙන්ම. ඇතැම් විට අපි සිංහල අලුත් අවුරුද්දට වඩා සමරන්නේ වෙසක් පොන් පොහොය දිනේ. එදා අපි හරි සතුටෙන් ගත කරන දවසක් එදා. හැබැයි ඒ කාලේ අපට මෙච්චර අධ්‍යාපනයක්වත් ධර්මඥානයක්වත් තිබුණේ නැහනේ. ඇතැම් විට අදට වඩා සතුටක් එදා අපි ගත කළා. කල්පනා කරලා බලන්න ඔබ මේ ආපු ගමන් මගේ දේ සතුට අඩු වුණාද වැඩි වුණාද කියලා. උත්තර දෙන්න එපා. තමන්ම තමන් ගැන හිතලා බලන්න මේ ආපු ගමන ඒ හිතේ තිබෙන ලස්සන චමත්කාරය සතුට කුසලය අඩු වුණාද වැඩි වුණාද කියලා තමන්ම තමන් ගැන බලන්න. පින්තුනි සැබෑ දහමක් අපට මුණ ගැහුණා නම් ඒකේ ප්‍රධාන ලක්ෂණය තමයි අපේ ජීවිතේ එන්නම සතුට වැඩි වෙන්නට ඕන. සාමාන්‍ය ජීවිතයේ සතුට කාලයක් වැඩි වෙනවා තමයි ඉගෙන ගන්න කාලේ රැකී රක්ෂාවක් ලැබෙන මුල් කාලේ සතුට වැඩි වෙනවා. හැබැයි ඒක ක්‍රමානුකූලව ටිකෙන් අඩු වෙලා යනවා. වියපත් වෙන්න වෙන්නේ ඒ සතුට අඩු වෙන ගතියක් තමයි තියෙන්නේ. හැබැයි සැබෑ දහමක් අපට මුණ ගැහුණා නම් අපේ ජීවිතයේ සතුට එන්නම වැඩි වෙන්නට ඕන. ඒ වගේම මේ සතුටේ ලක්ෂණය තමයි මුලින් අපි සතුට ලබන්නේ බාහිර කරුණුත් එක්ක. බාහිර බඩු භාණ්ඩ, අධ්‍යාපනය, ඇසුරු කරන පුද්ගලයන් මෙන්න මේ දේවල් එක තමයි අපි මුලින් සතුට ලබන්නේ. හැබැයි ආධ්‍යාත්මික වශයෙන් ඉහළට යනවා කියලා කියන්නේ මේ බාහිර භෞතික දේ මත තිමිච්ච යැපෙන ගතිය ටිකින් ටික අඩු වෙලා සතුට අපේ අතටම අපි ගන්නවා. වැඩි දෙයක් තමයි අපේ ශරීරයේ රූප සම්පතිය මතවත් නිරෝගී භාවය මතවත් නෙවෙයි අවසානයේ අපේ සතුට රඳා පවතින්නේ. අපේ සතුට සම්පූර්ණයෙන්ම අපි අපේ හිත මතට ගන්නවා අපි. වැඩිම වුණොත් අපේ බාහිර දෙයක් ගැන රූපයේ සම්බන්ධයෙන් නම් අපි අවසාන වශයෙන් අපේ ආස්වාස ප්‍රසආසයටයි අපේ හිත තියලා සතුට උපරිම මට්ටමට ගන්න. ඉතින් මෙන්න මේ සතුට වැඩි කරන මාවත තමයි බුදුහාමුදුර අපට දේශනා කළේ. එනිසා විශේෂයෙන් අද දවස පින්නතුනි වෙසක් පුන් පොහෝ දිනේ සිල් ගන්න අපේ කාගෙත් ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අවුරුද්දේ අනිත් දවස්වල සිල් ගන්න බැරි වුණත් වෙසක් පොහොය දවසට පන්සලට එන්න ඕනේ සිල් ගන්න ඕනේ කියන හැඟීම හැම බෞද්ධයෙක්ගේම හිතේ තියෙනවා. පින්නතුනි අන්න ඒ දවසේ පන්සලට ආවනම් විශේෂයෙන් වෙසක් පොහොය දවසේදී තමන්ගේ හිත ලස්සනට තියාගන්න. ඒකේ ප්‍රධාන දෙයක් තමයි පුලුවන් තරම් කතා වඩු කරන්න. පන්සලට සිල් ගන්න ආපු දවසේ හැකිතා කතා වඩු කරන්න. කතා කරනවා නම් ධර්ම කාරණයක්ම කතා කරන්න. ඒ වගේම විශේෂයෙන් වෙසක් පොහොය දවසක යන අවස්ථාවකදී බුදුහාඳුරන්ගේ බුදුගුණ වලින් අවම වශයෙන් එක බුදුගුණයක්වත් ඒ දවස පුරාම තමන් හිතමින් කාලය ගත කරා. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න ආදී මේ එක බුදුගුණයක්වත් එකක් නම් වඩාම හොඳයි. තමන් වඩාම කැමති බුදුගුණය සුගතෝ සුගතෝ සුගතෝ කියලා හරි සම්මා සම්බුද්ධ කියලා හරි භගවා කියලා හරි අරහං කියලා හරි විජ්ජාචරණ සම්පන්න මේ ගුණයක් තමන්ට තේරෙන පමණින් ඒ තේරුම හිතේ තියාගෙන ඒ වචනේ හිතෙන් මොමුණමින් ඒ දවසම ගත කරන්න. ඔබ බුදුරජාණන් වහන්සේත් එක්ක ඉන්න වගේ පින්නතුනි. ඔබේ හදවත බුදු හුටියක් බවට පත් වෙනවා. අනිනිසා විශේෂයෙන් අද වෙසක් පොහොය දිනේ උපරිම ලෙස ගත කරන්න. අද අප මෙය සමරන්නේ සසර බොහෝ කාලයක් ඔබත් මාත් වෙනුවෙන් සිය ජීවිතයේ කරන්න පුළුවන් සියලුම පරිත්‍යාගයන් සිද්ධ කළා. ඇස් ඉස් මස්ලේ දන් දීලා අප වෙනුවෙන් මේ සුවිශේෂ දහමක් අනාවරණය කරලා අපට ඉදිරිපත් කරපු ඒ උත්තම මනුෂ්‍ය රත්නයේ අවසාන උපත සම්බුද්ධත්වය සහ අවසාන නික්ම යෑමයි අද අප මේ සනිටුහන් කරන්නේ සීමත් කරන්න. අන්‍ය සිහි කරන දවසේදී පිනතුන එක අතකින් අපි බුද්ධ චරිතය ඉගෙන ගන්නවා. බුදුහාඳුරෝ මේ ආත්ම භාවයේ සිද්ධාර්ථ කුමාරී හැටියට උපදිච්ච මොහොතේ ඉඳන් පරිණාමයෙන් දක්වා ජීවිතයත් පුලුවන් නම් උන්වහන්සේගේ අතීත ආත්ම භාවවල ජාතක කතා වලින් සඳහන් වන අතීත ප්‍රවෘත්තිය අපි දැනගන්නවා. ඒකෙන් අපේ හිතේ ප්‍රසන්නයක් ඇති වෙනවා. බුද්ධ චරිතය ඉගෙන ගන්නවා. ඊළඟට අපි ශාසන ඉතිහාසය ඉගෙන ගන්නවා. ශාසනික වශයෙන් බුදුහාඳුරෝ සම්බුද්ධත්වයට පත්වීම පස්සේ මේ ශාසනය පිහිටවීම පටන් මේ ශාසනය කොහොමද ව්‍යාප්තුනේ කියලා ශාසන ඉතිහාසය අපි ඉගෙන ගන්නවා. ඒ දෙකටම වඩා වඩාත්ම වැදගත් වන්නේ බුද්ධ චරිතය. බුදුහාඳුරන්ගේ චරිතය තුළින් අපේ බුදු දහම ඉගෙන ගන්න එක. බුදුහාඳුරෝ ලෝකෙට මොකද දේශනා කළේ කියන එක. එතකොට බුද්ධ චරිතයත් ශාසන ඉතිහාසයත් බුදු දහමත් කියන්නේ මෙන්න මේ තුන තමයි අපි විශේෂයෙන් ඉගෙන ගන්න. අන්නේ ඉගෙන ගන්න කාරණයේදී බුදුහාඳුරන්ගේ බලාපොරොත්තු වුණේ ලෝකෙට ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් ඉදිරිපත් කරන්න. ඒෙන් එකක් තමයි මේ සුගතියක් ලැබපු විශේෂයෙන් මනුස්ස ආත්ම භාවයන් ගත කරන අය හැටියට අපට අපේ ජීවිතයේ මරණයෙන් පස්සේ දුගතිගාමි නොවේයි සුගතිගාමි වෙන මාර්ගය උන්වහන්සේ කියා දුන්නා. එතකොට සුගතිගාමි වෙන මාර්ගය පහදා දීම තමයි බුදුහාඳුරන්ගේ මූලිකම ඉලක්කය වුනේ. දෙවැනි කාරණේ තමයි මේ සසර දුක හටගන්නේ කොහොමද කියලා සඳහන් කරලා අන්නේ සසර දුකෙන් සම්පූර්ණ නිදහසන මාර්ගය. නැත්තම් පටිච්චසමුප්පාද චක්‍රයෙන් කොහොමද නිදහස් වෙන්නේ කියන එක. මෙන්න මේ දෙක තමයි බුදුහාඳුරෝ ප්‍රධාන වශයෙන් ලෝකෙට ඉදිරිපත් කළේ. ඒකට හේතුවකුත් තියෙනවා. එකක් තමයි උන්වහන්සේ සර්වඥාඥානෙ ලබා ගන්න අවස්ථාවේදී උන්වහන්සේට ඊට ප්‍රථමයෙන් තවත් ඥානයක් පහළ වුණා. විශේෂයෙන් චුතූපපාද ඥානය පහළ වුණා. සත්‍යයක මිය ගිහිල්ලා නැවත ඉපදෙන ආකාරයෙන් උන්වහන්සේ දැක්ක විශේෂ නෝණක් ලැබුණා. අන්නේ නෝණ ලැබීමත් එක්ක බුදුහාඳුරන්ට මේ සත්‍යය ගැන ලොකු අනුකම්පාවක් ඇති වුණා. ඇයි ඒකට හේතුව? මේ මනුස්ස ලෝකයේ ඉඳලා මී යන අයගෙන් බොහෝ දෙනෙක් කොහෙටද යන්නේ? ඔව් මනුස්ස ලෝකෙන් පාලියට යන්නේ පිනතුනි. මෙන්න මේ දෙක ලොකු සංවේගයක් හටගත්තා. අනේ නිසා උන්වහන්සේගේ ධර්ම දේශනාවල මූලික හරයක් වුණේ විශේෂයෙන් ආනුභවී කතා කියලා. දාන කතා, සීල කතා, සඟ කතා ආදී මේ කාරණා කියලා මෙන්න මේ ස්වර්ග මාර්ගයේ පෙන්වා දීම තමයි උන්වහන්සේගේ මූලික ඉලක්කය වුණේ. අන්නේ සඳහා දාන, සීල, භාවනා කියන මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියා අපි ඉහළම මට්ටමෙන් කරගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි. අපට අප ගැන සහතිකයක් තියෙන්නට ඕන මරණයෙන් පස්සේ තමන් කොතනද ඉපදෙන්නේ කියන එක ගැන. මේක පින්වත්නි අතිශය වැදගත් කාරණයක්. සමහර අය කියනවා මම පින්කම් කරනවා මම එච්චරේ ගැන හිතන්නේ නැහැ. පින්කම කළා විතරයි මට ආය යන තැන ගැන හැඟීමකුත් නැහැ. එහෙම කියලා සමහර අය බොහොම අභිමාණයෙන් වගේ කියනවා. පින්වත්නි එහෙම වෙන්න ඕනේ නැහැ අපි. සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිමනිකායේ සංඛාර උප්පත්ති කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ තියෙනවා තමන් හරියට ගුණ දහමෙන් දිනුනා නම් තමන්ට පුළුවන්කමක් තියෙන ඕන තමන් කොතනද ඉපදෙන්නේ කියන එක ගැන. ඒකට සුවන් වෙන්නම ඕනේ නැහැ. ශ්‍රද්ධා සීලාදී ගුණධම් දිනු කරා නම් උපරිම මට්ටමට තමන්ට තමන් ඉපදෙන්නේ කොතනද කියන එක ගැන තමන්ට කලින්ම තීරණය කලින්න පුළුවන් කියලා. ඊළඟට ඉපදෙන්නේ මනුෂ්‍ය ලෝකයේද? දිව්‍ය ලෝකයේද? දිව්‍ය ලෝකේ නම් කොයි දිව්‍ය ලෝකයේද? බ්‍රහ්ම ලෝකේ නම් මොන බ්‍රහ්ම ලෝකයේද? මනුෂ්‍ය ලෝකේ නම් ඉපදෙන කුලයක් තමන්ට කලින් තීරණය කරන්න පුළුවන් කියලා. බලන්න සංඛාරුප්පති සූත්‍රය. ඒ කාලයට අනුව සමාජ සම්මත විදියට ගෞරවාන්විතව තමන්ට ඉපදෙන්න පුළුවන් කුලයක් කලින් තීරණය කරන්න පුළුවන් කියලා. ඊතරම් විශ්වාසනීයත්වයක් මේ දහම තුළින් තියෙනවා පිනතුනි. අන්න ඒක ඇති වෙන්න නම් ප්‍රධාන වශයෙන් අපි දෙන දාණය හුදෙක් දානයක් විතරක් නෙවෙයි. ඒ දාණය චාගානුපස්සනා භාවනාවක් වෙන්නට ඕන. තමන් දීපු දාණය ගැන නිතර නිතරම හිතන්නට ඕන. තමාරකින සීලය හුදෙක් සීලයක් විතරක් නෙවෙයි, ඒක සීලානුසති භාවනාවක් වෙන්නට ඕන. අපකරණ සම්බුද්ධ පූජාව හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක බුද්ධානුසති භාවනාවක් වෙන්නට ඕන. අපි දෙවියන්ට පින් අනුමෝදන් කිරීම හුදෙක් ඒ අනුමෝදනාවක් විතරක් නෙවෙයි, ඒක දේවතානුසති භාවනාවක් වෙන්නට ඕන. අප ස්වාමීන් වහන්සේලාට දානය පූජා කිරීම හුදෙක් දානයක් විතරක් නෙවෙයි, ඒක සංඝානුසති භාවනාවක් වෙන්නට ඕන. මෙන්න මේ විදියට අපේ ජීවිතයේ ගැඹුරින්ම දහමත් එක්ක අපි අඛණ්ඩවම ඉන්නට ඕන. ඊළඟ කාරණය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළා මහා පුණ්‍ය ගංගා අටක් ගැන. නිරතුරුව ගලා හැලෙන පුණ්‍ය ගංගා අටක් දේශනා කළා පුඤ්ඤාභිසන්ද සූත්‍රයේදී. මේක අනිවාර්යයෙන් පිනුතුන් තේරුම් ගන්නට ඕන. ඔබට දිනපතාම කිසිදු වියදමක් නොකර දිනපතාම ඔබේ ජීවිතයේ මහා පුණ්‍ය ගංගා අටකින් ඔබට නාන්න පුළුවන්. මොනවද යට? බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. මම බුදුහාමුදුරුවෝ සරණ ගිහිපු කෙනෙක්. අනේ බුදුහාමුදුරුවන්ගේ ළඟ අරහං ආදී බුදුගුණ තිබ්බා නේද කියන එක හැමදාම සීකරන්. මා සරණ ගිහිපු ධර්මය මේ සසර දුකෙන් නිදහස් වෙන දුකෙන් මිදෙන ධහමක් නේද කියන එක නිතර නිතරම සිතපත් කරා. මා සරණ ගිහිපු මගේ ස්වාමීන් වහන්සේලා ඒ ආර්ය උතුමන් තමන්ගේ ගිහි සම්පත් සියලක්ම අත්හැරලා මේ ශාසන බ්‍රහ්මචර්යාවෙන් කැප වෙලා උන්වහන්සේගේ ජීවිත කුසුම මේ ශාසන වෙනුවෙන් පුද කරපු උත්තමයන් උන්වහන්සේලා සංඝෝ පවජමානානම් මේ මිහි මත ගමන් කරන උතුම් අය කියන හැඟීමෙන් අන්නේ ශ්‍රද්ධාව තමයි හිතේ තියාගන්න. මෙන්න මේ තුන පුණ්‍ය ගංගා. දවසට වැඩිපුර වාරයක් ඔබට බුදුහාමුදුරුව ධර්මරත්නේ සංඝරත්නේ මතක් වෙනට ඕන. ඊළඟ කාරණේ තමයි තවත් පුණ්‍ය ගංගා පහක් තියෙනවා. මොනවද ඒ? ඒ තමයි පානාති පාතා පටිවිරතෝ හෝති, අදින්නා දාන පටිවිරතෝ හෝති, කාමසුමිච්ඡාචාර පටිවිරතෝ හෝති, මුසාවාදා පටිවිරතෝ හෝති, සුරාමේරේ මජ්ජපමා දට්ඨාන පටිවිරතෝ හෝති. පින්දුනේ පංචශීල ආරක්ෂා කිරීම. අපේ පින්දුන් බොහෝ දෙනෙක් පංචශීල රැකගෙන අපි දන්නවා. හැබැයි පින්දුනේ රකින්න එක ගැන නිතර නිතරම හිතන්න. මම ප්‍රාණඝාතයක් කරන කෙනෙක් නෙවෙයි. මම අද ප්‍රාණඝාතය කරන්නේ නැහැ. මම අද සොරකම කරේ නැහැ. මම වැරදි චරයක් අදිය දුන්නේ නැහැ. මම අද බොරුවක් කිව්වේ නැහැ. මම අද මද්දරෝගේ භාවිත කළේ නැහැ කියලා හැමදාම තමාමී රකින්න සීලය ගැන නිතර නිතරම හිතලා සතුටු වෙන. මෙන්න මෙයාට බුදුදම සංඝ කෙනෙක් දරුවන් සරණ යාම පංචශීලයේ තියෙන මේ කාරණා පහත් මේ කරුණ වට පිනතුනේ තමන්ගේ ජීවිතයේ සදා නොනවතින මහා පුණ්‍ය ගංගා පින් දහර අටක් විදිහට සැලකන. මෙන්න මේ අටත් එක්ක ඉන්නවා කියන්නේ පින්තුණි දිනෙන් දින තමන්ගේ සතුට වැඩි වෙනවා කියන එක. මේ අටත් එක්ක ඉන්නවා කියලා කියන්නේ තමා කොයි වෙලාවෙ මිය ගියත් කිසිම දවසක තමා මිනිස් ලොවින් පහළට යන්නේ නැහැ කියන එක. පින්තුණි අද වෙසක් පොන් පොහොව දිනේ ඊළඟ වෙසක් පොහොවේ දවස් එනකම්ම මේ පුණ්‍ය ගංගාට මතක තියාගන්න ඕන. සමහරවිට අපි හුඟක් ධර්ම කාරණා කතා කරාට සමහර වෙලාවට මතක රැඳෙන්නේ නැහැ. කරුණ වැඩි වුණාමනේ. අන්තිමට මොකද ප්‍රැක්ටිස් කරන්න කියලාවත් දන්නේ නැහැ හිටිනකොට. හොඳ බණක් කියලා කියනවා. අනේ හාමුදුරු හරිම හොඳ බණක් අද කිව්වා කියලා කියනවා. කවුරුනේ වොත් මොකද ප්‍රැක්ටිස් කරන්න කිව්වේ කියලා කියාගන්න බැරි වෙනවා. පින්නොතින අපි කතා කරන දේ අපේ දෛනික ජීවිතයට පුහුණු කරන්න පුළුවන් දෙයක් වෙන්නට ඕන. ඒක ප්‍රායෝගික දෙයක් වෙන්නට ඕන. මේ හැම කාරණයක්ම පුහුණු කරන්න පුළුවන් දේවල් පින්නොතනි. පුහුණු කරන්න බැරි දේවල් බුදුහමන දේශනා කරේ නේ අපට. උන්වහන්සේගේ චරිතයේ සුවිශේෂ ලක්ෂණ දේශනා කළා. ෂඩ සාධාරණ ඥාන ආදී ඒවා අපට කරන්න බෑ. නමුත් සාමාන්‍ය ධර්ම කැටියට දේශනා කළා නම් ඒවා අපට පුරුදු පුහුණු කරන්න පුළුවන් දේවල්. ඒ නිසා මෙන්න මේ කරුණට තමයි සුගති ගාමීත්වෙහි දොරටුව නැත්නම් තොටුපළ. පංචශීලයන් ඒ වගේම තෙරුවන් සරණ යාම. දැන් බලන්න අපි දිනපතාම පංචශීලිය සමාදන් වෙනවනේ නේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා සමහර අය කියනවා. ඔව් හැමදාම කිව්වට වැඩක් නැහැ. නොපිළිපදිනවා නම් එහෙම කියලා බොහොම තරක විතර කරනවනේ. බලන්න පින්නතුනේ මම එක රටකට ගියා යුරෝපේ. ඒ රටේ අය අබෞද්ධ අය, කතෝලික අය. ඒ අය සතියේ දවස් දෙකක් විතර පන්සලට රැස් වෙනවා. එයාගේ සමිතියකින් ධර්ම සාකච්ඡාවක් කරන්න. ධම් පොත්පත් කියවන අය. ඒගොල්ලන්ගේ පත්‍රිකාවේ ලියලා තියෙනවා ඒගොල්ලන් දවසට තුන් වතාවක් මේ තෙරුවන් සරණ ගිහලා පන්සල සමාදන් වෙන ඕන කියලා. ඒ අයම සටහන් කරපු ලිපියක් මේක. හාමුදුරු කෙනෙක් ලියපු එකක් නෙවෙයි. ඒ අය කියනවා දවසට තුන් වතාවක් මේක වචනයෙන්ම කියලා සමාදන් වෙන ඕන කියලා. මට පුදුම හිතුණා. සාමාන්‍යයෙන් අපි කියන්නේ දවසට එක වරක් හරි කරන්න කියලා නේ. මේ අය අයියාගේ පත්‍රිකාවේ ලියලා තියෙනවා තුන් වතාවක් මේ ටික කියලා තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් සමාදන් වෙන්න කියලා. මේ උපතින් මා බෞද්ධයෙ පින්නතුනි පස්සේ කාලේ ධර්ම තේරුම් අරගෙන ඒගොල්ලන් ඒ තරම්ම දන්න මේ ඥානසංශය. බලන්න පින්නතුනි පංචශීලය කියන එක අපි නිතරම මේක කියන කාරණයක්. යම් කෙනෙක් පංචශීලය රකින්නවා කියලා ඔබ 100%ක් දන්නවා නම් ඒ ගැන කොච්චර ගෞරවයක් ආදරයක් අපට හට ගන්නවද? ඊය ගැන කොච්චර නිර්භයතාවයක් අපට හට ගන්නවද? දැන් බලන්න අපිත් එක්ක පිරිසක් එකට ඉන්නකොට අපි යම් කිසි කෙනෙක් හොරකම් කරන කෙනෙක් කියලා අපි දන්නවනම් අපිට සැකයක් හරි තියෙනවනම් අපේ තත්ත්වය කොහොමද පින්නතුනි? දැන් අපි කියමු නිකන් සරලව කියමු හිත නරක කරගන්න එපා. අපි කොහොමද දැන් මෙතන ඇවිල්ලා ඉන හොරකම් කරන කෙනෙක් කියලා කියනවා. කිව්ව ගමම ඔබ බලන්නේ මොකද්ද? ඔබේ බෑග් එක දිහා බලන්නේ නේ, පර්ස් එක දිහා බලන්නේ තියෙද කියලා. ඔබ යන කම්ම බයෙන් ඉන්නේ. බලන්න පින්නතුනේ පංචශීලෙන් එකක් කඩ වුණාම මෙහෙමනම් මේ පහම කඩ වුණාම කොහොමද ඇද්ද? ඒ වගේම මේ පහම කෙනෙක් ආරක්ෂා කරනවා නම් යාගෙන අපර කොයිතරම් ආදරයක්, ගෞරවයක්, සෙනෙහසක් ඇති වෙනවද? අනිත් කෙනෙක් ගැන එහෙමනම් ඔබ නිතරම කල්පනා කරන ඔබ ගැනත් එහෙමයි කියලා. ඒ නිසා මෙන්න මේ කරුණු ටික ඉතාම මනවින් තේරුම් ගන්න, හිතේ තියාගන්න. දිනපතාම මේ තෙරුවන් සරණ යාම සහ පංචශීලය කියන කාරණා පුළුවන් නම් වචනයෙන්ම කියන ශබ්ද නැග. මේක තමයි කෙනෙක්ගේ වචනයෙන් පිට වෙන ලස්සනම වචන ටික පේනදුනි. ඔබේ දරුවෙක් කියන්න පුළුවන් මට බැචලර් ඩිග්‍රිය තියෙනවා, මට මාස්ටර් ඩිග්‍රියක් තියෙනවා, මට ડોක්ටරේට් එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම කතා කරන කෙනා වුණත් මේ පංචශීලෙන් එකක් හරි කඩ වෙනව නම් ඔබට කොච්චර බයද සැකයක්ද නේ? කොයි වෙලේ අනුදුරටපත් වෙයිද, කොයි වෙලේ හිරියාද කියලා බයෙන් ඉන්නේ නේ? සමහරට මේ වගේන් සමහර වැරදි කළ සමහර අය අවුරුදු 20 25 ගිහිල්ලා වරදට අහුවෙලා හිරියනා ඉන්නවා. ඔබ අහලා තියෙන්නේ වරද කළා සමට අවුරුදු 25ක් ගිහිල්ලා. ඒ තර අතීත සිද්ධිය මතක් කරලා සමහරට නඩු දාලා මේ අහිරේ දානවා. එහෙම වෙච්ච දේවල් අපිට මෑත කාලේ ඉතිහාසයේ දැක ගන්න පුළුවන්. ඒ නිසා ඒ තරම් බයක් තියෙනවා මෙන්න මේ කරුණ වලින් බුදුහාඳුර බලන්න වසර 2500කට කලින් අපට කොච්චර කරුණාවෙන් මේක දේශනා කළ තියෙනවද කියලා. උන්වහන්සේට ගරු කරන්න පිණිස මේ කාරණේම ඇති. එතකොට අප මේ සඳහන් කළේ අපි ඇත්තටම බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුහාඳුරන්ට අප ගරු කරනවා නම් උන්වහන්සේගේ දහමට අපි එන්නට ඕන. ඒ දහමෙන් ගන්න ඵල ප්‍රධානතම ප්‍රයෝජනය තමයි මරණයෙන් මත්තේ දුගතිගාමි වෙන්නේ කියන සහතිකයක් තමයි තියෙන්නට ඕන. අන්නේ සහතිකය පිළිබඳව ප්‍රධානතම එක්සැම්පල් එක තමයි ආදර්ශය තමයි පංචශීලය කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි, තමා පංචශීලය රකින්නවා නම් තමා සත්පුරුෂයෙක්. තමන් අනිත් කෙනා පංචශීලය රකින්න උනන්දු කරනවා නම් තමා සත්පුරුෂතර කියලා දේශනා කළා. උතුම්ම සත්පුරුෂයෙක් කියලා. ඒ නිසා අපි සාමාන්‍ය සත්පුරුෂයෙක් නෙවෙයි උසස්ම සත්පුරුෂයෙක් වෙන්නට ඕන. ඔබේ ළඟම ඉන්න කෙනා පංචශීලය රකවන්නට උනන්දු කරවන්නට ඕන. නිකන් බැරි නම් සල්ලි දීලා හරි කරන්න. ඒත් පාඩු නැහැ පින්නතුනි. ඒ වගේම ඔබ ඉතාම ආදරය කරන අය ඉන්නවනම් ඔබේ අම්ම වෙන්න පුළුවන්, තාත්තා වෙන්න පුළුවන්, ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවන් මේ ළඟින් ඇසුරු කරන අඩුම ගානේ පින්නතුනි 5 දිනක්වත් පංචශීලය රකින්නට උනන්දු කරවන්න සමාදන් කරවන්න. මෙන්න මේක ඉතාම වැදගත්. ඇයි මෙහෙම අපි කරන්නට ඕන? මෙහෙම කරන්න ඕන පින්නතුනි, ඒ ළඟම ඉන්න කෙනා මිය ගියාම තමයි අපට වැඩිපුරම දුකක් හටගන්නේ. ඈතයි මිය ගියාට අපට ඇත්තට දුකක් නැහැ. අපි ළඟම ඉන්න කෙනා මිය ගියාම තමයි අපට ලොකුම දුකක් හටගන්නේ. අන්න ඒ කෙනා පංචශීලය රැක්කනම් එයා මිය ගියාට පස්සේ අපට යාගෙන යම්කිසි විදක සැනසීමක් තියෙනවා. ඒ මිය ගිහපු කෙනා දැන් සුගතියක ඉපදිලා ඇති කියලා. ඒ නිසා පංචශීලයේ කඩවෙන කෙනෙක් ඉන්නවා නම් එයා තමන්ට වඩා විශේෂින් වැඩිමල් කෙනෙක් නම් කොහොම හරි පංචශීලයට ගන්න සල්ලි දීලා හරි එක කරාට කමක් නැහැ කියලා කියන්නේ. එයා මිය ගියාට පස්සේ 7 දවසෙන් 3 මාසෙන් දාණය නොදුන්නත් කමක් නැහැ පිනදුනි. ඒ දාණයට දෙන සල්ලි ටික වීදම් කළා හරි ඉන්න කාලේ පංචශීල රකවන් උනන්දු කරා. සමහරට මිය ගියාට පස්සේ කරන පින්කම් ගොඩ ගන්න බෑ පළක් කරාට. චාරිත්‍රාය ගෙදර අපි කරනවා. කරාට සමහරට එහෙම පින් අනුමෝදන්ගෙන අමාරුයි. ඒ නිසා මෙන්න මේ සුගතිය ගැන තමන්ට තමන්ගේ ළඟමින ඥාතීනොත් මිය ගියාට පස්සේ සුගතිගාමි වෙයි කියලා තමන්ට විශ්වාසයක් තියෙනට ඕන. විශේෂයෙන් තමන්ගේ අම්මා තාත්තා. තමන්ගේ අම්මා තාත්තා තමයි තමන්ගේ ලෝකය. අන්නේ අම්මා තාත්තා මිය ගිය දවසට ඒ අය සුගතිගාමි වෙලා ඇති කියන විශ්වාසයක් ඔබට අනිවාර්යයෙන්ම තියෙනට ඕන. කුඩම කාලේ මිය ගියා නම් අපිට ඒක කරන්න දෙයක් නැහැ. අපි කුඩා කාලේ. නමුත් අපි දැනුම් තේරුම් තියෙන කාලේ අම්මා තාත්තා මිය ගියා නම් ඇත්තටම පින්නතුනි ඒ අම්මා තාත්තා ජීවත් වෙනවට වඩා සතුටක් ඇති වෙන්න ඕනේ මිය ගියාට පස්සේ. පින්නතුනි ඔබ ධර්ම ශ්‍රවණය කළ දහම පිළිපැදපු කෙනෙක් නම් ඔබේ අම්මා තාත්තා ජීවත් වෙන දවසට වඩා සතුටක් ඔබට ඇති වෙන්නට ඕන ඒ අම්මා තාත්තා මිය ගියාට පස්සේ. ඇයි ඒ තමයි ඔබේ දෑතින් ඔබ අම්මට තාත්තට හොඳට සැලකුවා කියලා ඔබට සතුටක් එක පැත්තකින් අනෙක් පැත්තෙන් ඒ මගේ අම්මා තාත්තගේ ශ්‍රද්ධාව, සීලය, ශ්‍රුතිය, ත්‍යාගය, ප්‍රඥාව මන් දිනු කරලා ඒ අම්මා තාත්තා දැන් සුගතියක ඇති කියන විශ්වාසයක් තමන්ට තියෙනවා. අන්න ඒකનો සතුට වෙනවා. ඒ අම්මා ලබාගෙන තිබිච්ච ජීවිතයට වඩා දැන් ඉහළ තැනක හොඳ සුගතියක අම්මා ඉපදිලා ඇති කියන විශ්වාසයක් තියෙනවා. එනසා පින්නතුනි මෙන්න මේකට අපි කලින්ම සූදානම් වෙලා ඉන්නට ඕන. මේක නැපි නැවත නැවත හිතන්නට ඕන. ඒක මරණාසන්නේ ලබන සතුටක් විතරක් නෙමෙයි පින්නතුනි. මෙතෙන්ට මානසිකත්වය හදලා තියෙනවා නම් අපි සතුට වෙන්නේ වර්තමාන මොහොතේ. ධර්මයේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි දහම පිළිපදින්න පටන් ගත්ත මොහොතේ ඉඳන්ම අපි සතුට විඳින්න ආරම්භ කළා. අපි වර්තමානය කරන බොහෝ දේවල් වලින් අපට සතුට තියෙන්නේ ඒ දේ කළ ඉවර වුණාට පස්සේ. දැන් ගමනක් යන හැදුවත් බලන්න ගමනට විනාඩි 40ක් යනවා කියලා දැන් 40 යනකන් තමයි ඉන්නේ වේගින්. මගදී සතුටක් ඉන්නේ අපි. අපි හිතන්නේ ගිහිලි ඉවරවන පස්සේ සන්තෝෂයි කියලා. නමුත් පින්නතුනි අපේ කාගේ අනාගත ඉලක්ක තියෙන මේව හොඳයි. නමුත් මේ අනාගත ඉලක්කට යන මාවතේ දෙපස තියෙන ගස්කොළන් මල්ගස් ටික බලන්න සතුට වෙන්නේ. අපේ දරුවන්ට ඉදිරියේදී උපාධියක් කරන් දෙනවා කියලා හිතන කමක් නැහැ. හැබැයි දරුවගේ අද දවසේ දරුවත් එක්ක සෙල්ලම් කරලා සතුට වෙලා ඥාති ගෙවල්වල ගිහිල්ලා දරුවන්ගේ ලස්සන බලලා දරුවොත් එක්ක අද දින සතුට වෙන්න. අද දින සතුට වෙන ගමන් අනාගත ඉලක්කටත් යන කමක් නැහැ. අනාගතයේ දරුවට ડોක්ටරේට් දෙකක්ම ලබා දෙන්න පුළුවන් එකක් නෙවෙයි. මම නම් නිතරම කියන්නේ මාස්ටර් ඩිග්‍රීස් උත් අඩුම ගන්න දෙකක්වත් ලබා දෙන්න ડોක්ටරේට් උත් දෙකක්ම ලබා දෙන්න කියලා කොහොම හරි. දැන් ශ්‍රී ලංකාවේ අපි දැන් හුඟක් අය ඉන්නවා ડોක්ටරේට් එකක් නෙවෙයි. දැන් අහන්නේ ડોක්ටරේට් වලට කීයක් තියද කියලා. මාස්ටර් ඩිග්‍රීස් තියද නෙවෙයි කියලා අහන්නේ. ඔයාට සබ්ජෙක්ට්ස් කීයකින් මාස්ටර් ඩිග්‍රීස් තියද? එහෙම යන්නේ. ඒ මට්ටමට දැන් ඇවිල්ලා තියෙන ලෝකේ. ඒතකොට පින්නොතේ අධ්‍යාපන ඉහළින්ම ලබන්නේ. හැබැයි ඊට නොදෙවෙන විදියට මේ වර්තමාන මොහොතේ ජීවිතයෙන් සතුට වෙන වෙනතුනි අපට ලස්සන ජීවිතයක් ලැබෙලා තියෙන්නේ. අද දවස ගැන හිතන්න. අද මේ උත්තරම බුදරත්නේ ලෝකේ පාරේක දවස. වෙසක් පොන් පොහො දින කියලා හිතනකොට අපේ හිතේ කොච්චර සතුටද බලන්න වෙනවාදී. තමා පංචශීලයේ රකින්න කෙනෙක් කියලා හිතනකොට කොච්චර සතුටද කියලා බලන්න. මම බුදරත්නේ සරණ ගියපු කෙනෙක්. ධර්මයේ සරණ ගියපු කෙනෙක්. සංගරත්නේ සරණ ගියපු කෙනෙක් කියලා හිතනකොට කොච්චර සතුටද බලන්න. පින්නතුනි මෙන්න මේකෙන් මේ මට්ටමේ අපි ඉන්නට ඕන. අන්න එතන දිහිටලා ඊළඟට කියන කාරණා ටික තමයි මම දැන් කියන්න බලාපොරොත්තු වෙන්නේ. අද අප විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුත්තනිකායේ අභිසමය සංයුත්තේ නැත්නම් පටිච්චසමුප්පාදේ විස්තර කරන කොටසේ එන ප්‍රධාන සූත්‍රයක්. ඒ තමයි පංච බය වේරව සූත්‍රය. බය වේර කියලා කියන බය වේර කියලා කියන වයන බයන දෙකම ව්‍යවහාර කරන පාලි භාෂාවෙන්. දැන් ව්‍යංජන කියලා කියනවා ව්‍යංජන කියලා කියනවා. එතකොට මෙන්න මේ සූත්‍රයේ පින්නතුනි ප්‍රධාන කාරණා තුනක් දක්වනවා. එකක් තමයි බය වෛරය දුරු වෙන්න කරන්න ඕන කාරණා පහක් කියනවා. ඊළඟට සෝතාපට්ඨියංග හතර ගැන කියනවා. ඊට පස්සේ පටිසම්පද ගැන කියනවා. මොනවාද කාරණා ටික? එකක් තමයි පංචශීලය ආරක්ෂා කිරීම. දෙක තමයි සතර සෝතාපට්ඨියංග. බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සංඝ සරණ යාම සහ ආරේකාන්ත සීලය. ඊළඟට පටිසම්පද න්‍යාය තේරුම් ගැනීම. ඒක මනින් අවබෝධ කර ගැනීම. මෙන්න මේ තුන තමයි මේ සූත්‍රයේ ප්‍රධාන හරය. මෙන්න මේ කාරණා තුනේ යම්කිසි කෙනෙක් සමන්විත නම් එයාට තමන් ගැන සාධිකයක් තියෙනවා. ඒ තමයි එයා නිරයෙන් මිදිච්ච කෙනෙක්. එයා තිරිසන් ලෝකෙන් මිදිච්ච කෙනෙක්. එයා ප්‍රේත ලෝකෙන් මිදිච්ච කෙනෙක්. එයා සතර අපායෙන් මිදිච්ච කෙනෙක්. ඒ වගේම එයා නියතෝ සම්බෝධි පරායනෝ. අනිවාර්යයෙන්ම එයා ධර්මාබෝධය කරා යන කෙනෙක්, නිවන කරා යන කෙනෙක් ගැ කියලා තමන්ට තමන් ගැන ප්‍රතිඥාවක් දෙන්න පුළුවන් කියලා. මොනවද ඒ කාරණා ටික? පළවෙනි එක තමයි සමාජයේට බය සහ වෛරයට හේතු වන මේ පංචශීලයේ කඩවීමෙන් දුර වෙලා සමාජයට යහපත සිදුවෙන මෙලොවටත් පරලොවටත් තමන්ටත් අනුන්ටත් තමන්ගේ හිතටත් යහපත සිදුවෙන පංචශීලය ආරක්ෂා කිරීම. ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකම, කාමීත්‍යාචාරය, බොරු කීම, මද්‍රව්‍ය භාවිතය. මෙන්න මේ පහෙන් වැළකෙනව නම් කෙනෙක් ඒ කෙනාගෙන් සමාජයට බියක් ජනනය වෙන්නේ නැහැ. එයා බිය උපදවන කෙනෙක් නෙවෙයි. එයා බිය දුරු කරන කෙනෙක්. ඒ විතරක් නෙවෙයි, එයා හිතට සහනය දෙන කෙනෙක්. එයා මෙලව සතුටු වෙන කෙනෙක්, පරලොව සතුටු වෙන කෙනෙක් කියලා සඳහන් කළා. ඉන්සයික ලොකෝට විස්තර කරන්න දෙයක් නැහැ. ඊළඟ කාරණය තමයි සතර සෝතාපට්ඨියංග කියන කාරණය. ඒ තමයි තමා හදවතින්ම බුදුන් සරණ යෑම. නැත්තම් බුදුහාඳුරු ගැන තියෙන නොවිනස් වන ප්‍රසාදයේ බුද්ධි අවේක්ෂා ප්‍රසාදයෙන් එන සමානාගත හොති. ධර්මයේ පිළිවඳ නොවිනස් වන ප්‍රසාදය, සංඝරත්නයේ පිළිවඳ නොවිනස් වන ප්‍රසාදය සහ ආර්යකාන්ති සීලය. තමා රකින්න පංචශීලය හරි, ආජීවට්ටමක සීලය හරි, අටසිල් හරි, දසසිල් හරි, නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් රකින්න සාමාන්‍ය රදස් සීලය, උපසම්පදා සීලය ආදී මේ තමා මේ මොහොතේ රකින්න සීලය සිදුරු නොවි, කඩ නොවි අඛණ්ඩව ආරක්ෂා කිරීම. මෙන්න මේ කරුණු හතරෙන් යම් කිසි කෙනෙක් යුක්ත වෙනවා නම් ඔහුට තමන් ගැන සාහිතියක් වෙන්න පුළුවන්, තමා සතර අපායන් මිදිය කෙනෙක් කියලා. ඊළඟට වඩාත්ම වැදගත් කාරණේ තමයි තුන් වෙනොට කියන කාරණේ, ආර්ය න්‍යාය තේරුම් ගැනීම. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ හුදෙක් සුගතිගාමී වෙන මාර්ගය කියන විතරක් නෙවෙයි, මේ දුකේ හට ගැනීම සහ නිරෝධය දේශනා කරන්නයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ. පින්නොතින් දුක හටගන්නේ කොහොමද? දුක කියන්නේ ප්‍රධාන වශයෙන් මහලු වීම, ලෙඩ වීම, මරණ, ප්‍රිය වේප්‍රී ප්‍රයෝග ආදී මේ දුක් ටික. මෙන්න මේ දුක් ටික හට ගැනීමේ ස්වභාවය දේශනා කරනවා, ඒක අනුපිළිවෙලනු දේශනා කරනවා, මූලික කාරණා මෙතන අනිත් පැත්තට දේශනා කළා තියෙනවා. විශේෂයෙන් බුදුරජාන් වහන්සේ මේ පේන කාරණේ ඉඳන් මුලට ගිහිල්ලා තියෙන එක පැත්තකින්. අපේ බුදුරජාන් වහන්සේ විතරක් නෙවෙයි, ලෝකයේ පහළ වෙච්ච බුදුරජාන් වහන්සේලා 7 දෙනෙක් ගැන විස්තර කරන මේ අභිසමය සංයුත්තේ. විපස්සී, සීකේ, වෙස්සබු, යම් කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම කියලා. අපේ ගෞතම බුදුහාඳුර දක්වා ඉන්න මේ සත්බුදුරජාණන් වහන්සේලාම උන්වහන්සේලා සර්වසාඥානි ලබන ආසන්න මොහොතෙහි උන්වහන්සේලා මේ කරුණු නැවත නැවතත් මෙනෙහි කළ තියෙනවා. දුක හටගන්නේ ඇයි? මේ ජරා මරණ ආදී දුක් ටික හටගන්නේ ජාති ඉපදීම නිසා. උපත හටගන්නේ ඇයි? උපත හටගන්නේ භවය නිසා. උපත පිණිස කර්ම සකස් වීම. භවය හටගන්නේ කොමක් නිසාද? උපාදාන නිසා. උපාදාන හටගන්නේ මොකක් නිසාද? තෘෂ්ණාව නිසා. තෘෂ්ණාව හටගන්නේ මොකක් නිසාද? වේදනාව නිසා. වේදනාව හටගන්නේ මොකද්ද? ස්පර්ශය නිසා. ස්පර්ශය හටගන්නේ සලආයතන නිසා. සලආයතන හටගන්නේ නාම රූප, විඥාන, සංඛාර ආදී මුල් කාරණා අවිද්‍යාවට යනකන් යනවා. වෙනත් විදියකින් කියනවා නම් අපට දුක හටගන්නේ කොහොමද? ඊටාම සරලව කියනවා නම් මේ මොහොතේ අපට රූපයක් පේනකොට මේ රූපය පෙනීමේ ක්‍රියාවලිය ගැන තියෙන නොදැනීම නිසා දුක හටගන්නේ. මොකද්ද නොදැනීම කියලා කියන්නේ? අපේ ඇසට රූපයක් පේනකොට අපි හිතෙන්නේ, අපට හිතෙන්නේ මේ මොහොතේ තමන්ගේ ඉස්සරහා පේන රූපය තමට මේ පේන්නේ කියලා. සාමාන්‍ය සම්මුති සත්‍ය anu එක හරි. නමුත් වෙනදුනේ පරමාර්ථ සත්‍යට ගියාම මේක මීට වඩා ගැඹුරු දෙයක්. මොකද්ද ඒ ගැඹුරු දෙය කියන්නේ? අපට රූපයක් පේන අවස්ථාවයි රූපය දැනගන්න අවස්ථාවයි කියන්නේ දෙකක් වෙනතන. රූපය පේන අවස්ථාව කියන්නේ විපාක මට්ටමේ අවස්ථාව. රූපය දැනගන්න අවස්ථාව කියන්නේ නව කර්ම අවස්ථාව. රූපය පේන අවස්ථාව කියන්නේ ඇහැට වර්ණ රූපය පතිත වෙන අවස්ථාව. ඒ කියන්නේ ඇස, රූපය, චක්කු විඥානය, චක්කු සම්පස්සය, රූප සංඥාව, රූප සංචේතන ආදී මේ විපාක මට්ටමේ ස්කන්ධ ටික මුලින් හටගන්න අවස්ථාව තමයි සාමාන්‍යයෙන් අප ලෝකයට සම්බන්ධ වෙන අවස්ථාව. හැබැයි අපි ඒක තේරුම් ගන්න අවස්ථාව මොකද්ද? මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ කියන අවස්ථාව. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් චක්කු විඤ්ඤාණයෙන් බලන්න බැරිද, සෝත විඤ්ඤාණයෙන් අහන්න බැරිද කියලා හිතන්න පුළුවන් නේ. එහෙනම් සෝත විඤ්ඤාණයක් තියෙන්නේ. එහෙනම් චක්කු විඤ්ඤාණයක් තියෙන්නේ. පිනුතුනේ විපාක මට්ටමේ චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ආදී තියෙනවා. නමුත් ඒක යමක් පිරිසිඳ දැනගන්න බෑ. ධර්මයේ සඳහන් වෙනවා. තාම පැහැදිලිව. යම් විභංග ප්‍රකරණෙහි ඥාන විභංගයේ දැක්වෙනවා. න පංචහි විඥානේ හි කිංචි ධම්මං පටිවිජානාති අඤ්ඤත්‍ර අබිනිපාත මත්තා කියලා. අපට පංච විඥානයේ යමක් සම්පූර්ණ හඳුනා ගන්න බෑ කියලා. ඒක අරමුණට ඉන්ද්‍රිය පදිත වීම විතරයි වෙන්නේ. සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතු අවින්නේය. සියලු දේවල් මනෝ විඥාණයෙන් තේරුම් ගන්න. ඒ විතරක් නෙවෙයි, මෙන්න මේ මනෝ විඥාණයෙන් තේරුම් ගන්න අවස්ථාවේදී ලක්ෂණය තමයි ඊට පාදක වෙච්ච අර මුල් අවස්ථාවේ ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේ ඔබ ඇහැට පේන රූපය ඔබ තේරුම් ගන්න අවස්ථාවේදී ඒ තේරුම් ගැනීමට මුල් වෙච්ච මුල් අවස්ථාවේ අත්දැකීම ඇසත් නිරුද්ධ වෙලා රූපයත් නිරුද්ධ වෙලා චක්කු විඤ්ඤාණයත් නිරුද්ධ වෙලා මේ තේරුම් ගන්න මනෝවිඤ්ඤාණය. අපි ඔකට නිතරම කියන සරලම උදාහරණය තමයි අපි කෑම ටිකක් කනකොට අපි කෑම ටික රසයි කියනකොට අපි නිතරම බලන්නේ පිඟාන දිහා නේද? ආමේ පිඟානේ තියෙන කෑම ටික තමයි රහ කියලා නේ. මේ මොහොතේ රස දැනෙනකොට රස දැනෙන පිඟානේ තියෙන කෑමද? ඕ කටේ තියෙන කරත් එක මිශ්‍ර වෙච්ච කෑම තමයි රසෙන්නේ මේ වෙලාවේ. නමුත් අපිට නිකමටවත් හිතලා තියෙනවද කෑම රස දැනෙනකොට අර කටේ තියෙන කෑම ටික? අර කටේ තියෙන ලස්සන කෑම ටික? හරිම ලස්සනයි නේ, හරිම සුවඳයි ඒ ටික නේ. එතකොට දිවට රස දැනෙනකොට අර කටේ තියෙන ලස්සන සුවඳවත් කෑම ටික මතක් කරලා තියෙනවද? හැමදාම පෙනන්නේ බලන්න මේ ටික කොච්චර ලස්සනද බලන්න මේ ඉන්දියාප්ප කිරි හොද්ද කොච්චර රහද? පරිප්පු කොච්චර හොඳට හදලද? අපි ඒ ටිකට තමයි හැමදාම කියන්නේ. පිනුතුනේ හැබැයි රස තියෙන මෙතන. එතකොට මේ රස විඳින්නේ දැන් පිඟානේ තියෙන කෑම නෙවෙයි කලින් පිඟානේ තිබ්බ කෑම. අන්න ඒ වගේ තමයි ඔබ ඉස්සරහට මේ මල් ලස්සනයි කියලා කියන්නේ මේ පිඟානේ ප්ලේට් එකේ තියෙන කෑම වගේ මේ. එතකොට මේක අපි ලස්සනයි කියනකොට මේ ඇත්තරම චක්කුංච පටිච රූපේච චක්කු විඤ්ඤාණ නෙවෙයි. ඒක නිරුද්ධ වෙච්ච තැනක මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාව. ඊට කලින් ග්‍රහණය කරපු එක තමයි නිරුද්ධ වෙච්ච එක මේ මනෝවිඥාණය දකින අවස්ථාව. එතකොට මෙන්න මේ දර්ශනෙට කියනවා සම්මා පටිපදා කියලා. මේක නැතුව අවිද්‍යාවෙන් බලන ලෝකයට කියන මිච්ඡා පටිපදා කියලා. ඇහැට රූපයක් දකිනකොට කනට ශබ්දයක් අහනකොට ඒක බාහිර තියේ කියලා හිතුවටින් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා දුක සමුදය සත්‍යය. මේක නිරුද්ධ වෙලා කියලා අභ්‍යන්තරෙන් දැක්කොත් ඒ අභ්‍යන්තරෙන් දකින මනෝවිඤ්ඤාණයේ தত্ত্বය තත්ත විපස්සති කී විදිහට දැක්කොතින් තමයි දුක නිරෝධ සත්‍යයත් එක්ක නැත්නම් මාර්ග සත්‍ය වඩමින් ඉන්නේ. පිනුදි මෙන්න මේකට ඕකිය. බුදුහාම දේශනා කරන මම ලෝකෙට කාරණා දෙකයි දේශනා කරන්නේ. මම අතීතයේ දැනුත් ලෝකෙට කාරණා දෙකයි දේශනා කරන්නේ. මොකද්ද? දුකත් දුක නිදහසීමත් විතරයි කියලා. නැත්තම් දුක සමුදය සත්‍යයත් දුක නිරෝධ සත්‍යයත් විතරයි මම ලෝකෙට දේශනා කරන්නේ කියලා. එනිසා දෙවසක් පොහො දිනේ පිනතුණි කෙටියම කියනවනේ මෙච්චරයි කියන තියෙන්නේ. ලොකු දෙයක් නෙවෙයි. ඇසට රූප දකිනකොට ඒ රූපය මේ වෙලාවේ බාහිරය තියෙනවා කියලා හිතුවොත් ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ බාහිර මත අපේ හිත පතිත වෙලා තියෙන්නේ බාහිර දුක් ටික තමයි දුක් විදිහට ගන්න සිද්ධ වෙනවා. එතකොට බාහිර දේ නිරුද්ධ වෙච්ච තැනක මනෝවිඤ්ඤාණය මන් තේරුම් ගන්න කියලා දැක්කොතින් ශුන්‍යතෝ ලෝකං අවේකස්සෝ නැත්තම් දිත්තේ දිට්ඨ මත්තම් බාහිර ලෝකෙ නිරුද්ධ වෙලා තියෙනවා. බාහිර කිසිම කෙනෙකුට තමන්ට දුකක් දෙන්න බෑ. ඊතරන්නේ පින්නතුනේ දුකක් නොදෙන විතරනේ පුදුම අසිරිය. ආශ්චර්ය ඔබ කිව්වොත් පුදුම හිතේ ඔබට. ඔබට බුදුහාමරෝ ගැන පසඟ පිහිටුවල කෑ ගහලා වඳින හිතේ ඔබට. කොච්චර දිනවද කිව්වොතින් අපටේ කුලේ පටිකුර සංඥා විහෙරයන් ඕනනම් එහෙම කරන්න පුළුවන්. නොපිළිගුල් දේ ලස්සන දේ ඕනනම් ලස්සන නැති දයක් විතර මෙහෙ කරන්න පුළුවන්. තමන්ගේ පර්සෙප්ෂන් එක වෙනස් කරලා සංඥා වෙනස් කරලා මුළු ලෝකෙම වෙනස් කරන්න පුළුවන්. පිළිගුල් දේ ඕනම අපිරිසුදු දෙයක් පිරිසුදු ලස්සන දෙයක් ඉදිරි මෙහෙ කරන්න පුළුවන්. ඒ පිරිසුදු අපිරිසුදු දෙකම දුරු කළා නම් විදර්ශනාට හිත දියලා උපේක්ෂා මෙහෙ කරන්න පුළුවන්. මීට වඩා මොකද වෙන්නද? කෙනෙක් බනිනකොට මේ මගේ ගුණ කියනවා කියලා සතුට වෙන්නත් පුළුවන්. ඒ වගේම කෙනෙක් හොඳ කියනකොට මේ හොඳ කියන කෙනා ඊළඟ මොහොතේ බනින කෙනාම තමයි මේ කියන්නේ කියලා ඒ පැත්තේ හිතනත් පුළුවන්. ඕනනම් ඒ දෙකම දුරු කළා මේ ශබ්ද විඥාණය මේක නිරුද්ධ වෙච්ච තැනක මම මේ මනෝ විඥාණය තේරුම් ගන්නවා කියලා බාහිර රූපේ නිරුද්ධයෙන් බලන්න පුළුවන්. මෙන්න මේක බලන මාවත තමයි, මේකට තියෙන ප්‍රැක්ටිස් එක තමයි, භාවිතය තමයි ආරස්ඨාංගික මාර්ගය කියලා කියන්නේ. මේ දර්ශනයට එනවත් එක්කම තමන්ට ප්‍රතිපදාව පැනවෙනවා. මොකද්ද පුහුණු කරන්නේ කියලා? මොකද්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, වාචා, කම්මන්තා, ජීවයම සති සමාධි. තමන්ගේ ජීවිතේ හරියට රේල් පීරි දෙකක් උඩ තිබ්බා වගේ තමන්ට හෙල්ලෙනවත් බෑ, පිනුතුනේ හැරෙන්නවත් බෑ. ඊට පස්සේ තමන් යන්නේ ආරස්ඨික මාර්ගෙ. උජුකෝ නාම සෝමග්ගෝ අභිහනම් සාදිසා කියන්නේ මේකයි. ඍජු මාවත. අභිහනම මේක නිර්භය මාවත. වචනයක් කතා කරනවා නම් සම්මා වාචා. රැකියාවක් කරනවා නම් සම්මා ආජීවේ. සිහිය භාවිත කරනවා නම් සම්මා සතිය. උත්සාහය කරනවා නම් සම්මා වායාමය. සංකල්පයක් නම් සම්මා සංකප්ප. මෙන්න මේක තමයි පින්තුනි සැබෑ ලෙසම අර සිදුහත් කුමාරය ඉපදෙනකොට පොළවෙන් පැන නැගිච්ච මල් හත වෙනුවට අපට බුදුහාඳුරු දීපු අපේ පියවර තියන්න තියෙන මල් අට, the 8 steps of happiness. සතුට ලබන මාර්ගයේ පියවර හත. ආරසිංහ මාර්ගය. ඒකේ කේන්ද්‍රස්ථානයේ පින්තුනි සම්මා සතිය. සම්මාදිට්ඨි පුරේජාන් සම්මාදිට්ඨි මේ දැක්ම මුල යන්නට ඕනේ. මේ ආරසිංහ මාර්ගයේ කුමන කරුණ පුහුණු කරත් කාරණා තුනක් එකට සම්බන්ධව යන්නට ඕනේ. ඒ මොනවද? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. මහාචාර්ය සූත්‍රයේ දැක්වෙනවා ආරස්නිග මාර්ගයේ කුමන කරුණ පුහුණු කරත් සම්මා දිට්ඨිය තියෙන්න ඕන, සම්මා වායාමයේ තියෙන්නට ඕන, සම්මා සතිය තියෙන්නට ඕන. අපි කෙටියෙන් අවසන් කරනවා. පින්නතුන්ට මේ කියපු කරුණ වලින් මාහෙන ප්‍රශ්නෙම තියෙනවා අහන්න. පස්සික කියලා කියන්නේ ධර්මයේ ගුණයක් විදිහට තියෙන්නේ. බුදුහන්තරන්ගේ ගුණ 9ට තියෙන අරහං ආදී බුදු ගුණ ධර්මයේ තියෙන විශේෂ ගුණයක් විදිහට තමයි එන්න බලන්න කියලා කියන්නේ. එන්න පිළිපදින්න කියන්නේ නැහැ. ඇවිල්ලා බලන්න, මේක තමන්ගේ ජීවිත දර්ශනය තුලින් බලන්න කියලා මේ කියන්නේ. ඒ බලන්න එන එකේදී මුලින් අපි ශ්‍රද්ධාවෙන් තමයි ඉන්නේ. හැබැයි ශ්‍රද්ධාව කලක් යද්දී ප්‍රත්‍යක්ෂවටපත් වෙනවා. ඒක තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා. එතකොට එන්න බලන්න කියලා කියන්නේ මේ කියන කාරණා. දැන් බුදුහාමුදුර ධර්ම දේශනා කරනකොට සූත්‍ර වල සඳහන් වෙනවා, වෙනත් ආගමක අය කියනවා මේ බුදුහාමුදුර කියන දේ එහෙම නෙවෙයි කියලා අපි කියන්නේ නැහැ. ඇයි එහෙම කිව්වොත් වෙනත් අයකින් අපිට බැනුම් ගන්න සිද්ධ වෙනවා. මොකද බුදුහාමුදුරන්ගේ මේ ධර්ම නිවැරදි එකක් කියලා පඬිත වේදනීය එකක්, විඤ්ඤෝ පසත් එකක්. ඒ විඤ්ඤෝ පසත් නිසා අපි මේකට එහෙම නෙවෙයි කියලා කියන්නේ නැහැ කියනවා. අපි පිළිපදින්න තියෙක වෙනම එකක්. නමුත් මේක බොරුවක් කියලා අපි කියන්නේ නැහැ කිව්වොත් අනිත් බුද්ධිමත්තයි අපට දොස් කියනවා කියලා. එතකොට බුදුහාඳුරන්ගේ තියෙන ධර්මයේ සුවිශේෂ ලක්ෂණයක් තමයි මෙන්න මේ යම්කිසි කෙනෙකුට තරකානුකූලව නෙවෙයි ඇතෙමිට අවබෝධයෙන්ම මේක මෙහෙම පිළිපැද්දොත් මේ ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ කියලා කෙනෙකුට කියන්න බෑ. දැන් පංචශීල රකින්න කියලා කිව්වනම් ඒ පංචශීලයේහි ආරක්ෂා කිරීමෙන් මේ වගේ යහපතක් සැලසෙනවා කියන එක එහෙම නෙවෙයි කියලා කෙනෙකුට ඔප්පු කළ කියන්න බෑ. සමාධියක් රකිනකොට පංච නීවරණ දුර වෙනකොට මේ හිතේ සතුට ප්‍රීතිය දිනු වෙනවා කියන එක එහෙම නෙවෙයි කියලා කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව දුර වෙනකොට විද්‍යාව පහළ වෙල දුකෙන් නිදහස් වෙනවා කියන එක එහෙම නෙවෙයි කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. අන්න ඒක තමයි ඒ පස්සේ කියන ගුණේ ලක්ෂණය. මුලදී ශ්‍රද්ධාවෙන් තමයි පටන් ගන්නෙ. බුදුහාඳුරගේ අරහන් ගුණය, සම්මා සම්බුද්ධ ආදී ගුණයක් අපි සිහිපැල්ලා අපේ හිතේ අපි කුසලයේ දිනු කර ගන්නවා. හැබැයි එහෙම පටන් ගන්න අපි එතනින් නවතින්නේ නැහැ. ඊළඟට අපි යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියන තැනට එන්නම ඕන. එතනොත් නොනවති ළඟට යෝ පටිසෝම්බාදං පස්සති සෝ ධම්මං පස්සති කියන තැනට මෙන්නට ඕන. බුදුහාන්තුරෝ සැබෑවම දකින්න නම් ධර්මයේ දකින්න ඕන. ධර්මයේ හරය බුදුදහමේ හදවත පටිසම්පාදිය තුලින් තමයි දුකේ හට ගැනීම නිරෝධයේ දැකීම හරහා තමයි සැබෑලෙසම අපි අවසානයේ බුදුහාමුදුර දැකගන්නේ. අනේ එදාට ලක්ෂණේ තමයි එදාට අපි ශ්‍රද්ධාවෙන් නේ බුදුහාමුදුර පිළිගන්නේ අවබෝධයෙන්. තව ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රඥාව දැන් සම්මාදිට්ඨියට කියන පරයවචන තියෙන හොඟ බුදුදහමේ. සම්මාදිට්ඨි කියනවා, දිට්ඨි සම්පන්න කියලා කියනවා, එතකොට ඥාන කියලා කියනවා, චක්කු කියලා කියනවා, පඤ්ඤා කියලා කියනවා, දිට්ඨි සම්පන්න කියලා කියන ඔයගේ වචන හුඟක් තියෙනවා සම්මාදිට්ඨියට පරයවචන විදියට, සිනොනිම්ස් විදියට. ඊළඟට මේ සම්මාදිට්ඨියේ දෙක එක ප්‍රවේද තියෙනවා. දැන් විශේෂයෙන් මහාචාර්යාරිසේ සූත්‍රය දේශනා කරනවා සම්මාදිට්ඨින් පහම්බෙක්ක වේ දොයන් වදාමි අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්ඛා අත්තිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගම් කියලා. කෙටියෙන් කියනවා නම් සම්මාදිට්ඨි ඒක අවස්ථාව තමයි කම්මසගත සම්මාදිට්ඨිය. නැත්නම් කියනවා ලෞකික කුසලයේ කියන එක. අනිත් එක තමයි චතුසත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය පිළිබඳ දින අවබෝධය. මේක තමයි බුදුදහම පිළිබඳව සම්මාදිටිය ගැන කියන ප්‍රධාන කාරණේ. ඊළඟට අනේ සම්මාදිටිය ළමන ආසන්නතම කාරණේ තමයි එකක් පරතෝ ഘോഷය කෙනෙක්ගෙන් ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඊළඟට යano යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. එතකොට මෙන්න මේ දෙකෙන් තමයි සම්මාදිටිය දිනු වෙන්නේ. අනේ සම්මාදිටිය මුලදී සුතමේ ඥාණයෙන් ඇති කරගෙන චින්තාමය ප්‍රඥාවෙන් සිතමින් ඉඳලා බහනාය ප්‍රඥා විදියට සමති දර්ශන වශයෙන් තවදුරටත් දිනු කරන්න ඕන. එතකොට ඒක අනාගාමි ඵලය දක්වා ගිහිල්ලා අරහන්ත මාර්ගඥානේ වෙනකම මේක සේක සම්මාදිටියක් විදියට ගිහිල්ලා අරහත් මාර්ගඥානේ පසුකිරීමත් එක්කම මේක අසේක සම්මාදිටිය බවටපත් වෙනවා. සහ ඊට පස්සේ අර අටංග සමන්නාගතෝ සේකෝ කියන මට්ටමින් ඉක්මලා දසංග සමන්නාගතෝ අරහා කියන මට්ටමින් සම්මා ඥාන සම්මා විමුක්තිත් එක්ක තවත් කාරණා දෙකක් ඒකට එකතු වෙනවා. මේ මට්ටමට යනකම් යනවා. හොඳයි, එහෙනම් අපි මේ සියලු පින්කම් බලයෙන් අද විශේෂයෙන් ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙන උපන් දිනයේ සමරන චෝලා තේනවර මහත්මයාට සුභම සුභ උපන් දිනක් වේවා. ඉතින් එනෝනා මහත්මියත් දෙන්නම දහමට බොහොම කැමති, නිතර බණ දහම් අහන අය. ඉතින් ඔබගේ දැහැමි බව නිසාම ඔබේ ජීවිතය වඩා වඩාත්ම සාර්ථකව සතුටෙන් සැනසීමෙන් ගත කරනවා. ඒ සැනසිලිදායක ජීවිතය තවත් නිරෝගීව සුවපත්ව ගත කරන්න මේ උතුම් පින්කමත් ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ දෙපරම නමින් මියගිය, ඒ වගේම ඔබ අප හැම දෙනාගේම නමින් මියගිය සියලු ඥාතිහුද මේ පින දැක සුවපත් වෙත්වා කියන ප්‍රතිමෙන් සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින් බලයෙන් මෙරව යහපතත් පරලෝ සුගතියත් ප්‍රාර්ථනානුකූලව නිර්වාණාවෝදයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛප්පතාච නින්දුක්ඛං භයම්පන්තාච නින්භයං සෝකම්පන්තාච නිස්සෝකං හොන්තු සම්වේපි පානිනෝ.